පාර්ලිමේන්තුවට මෙවැනි දේකදී මැදිහත් වීමට අවකාශය නැත්තම් පාර්ලිමේන්තුව මලගමකටපත් වෙනවා ඇති. මධ්‍ය බැංකුවේ අධිපතිතුමා වශයෙන් කටයුතු කළ නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් බාර දුන් වෙලාවෙ ඔබතුමා ඒක බාරගත්තා. එයට එදා අක්ෂන් තබලා තිබුණේ ගරු විපක්ෂයේ ඉදිරිපෙළ ඉන්න මන්ත්‍රීවරු. පසු කාලයකදී එය ඉවත් කරනු ලැබුණා යෝජනාකරුවන් ඉදිරියට යන්නේ නැති නිසා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ යෝජනාකරුවෝ ඉදිරියට ඉල්ලා සිටින ඔබතුමාගෙන් කෝප් කමිටිය හැමදාම මේවා ගැන ලරස් කරනවා තීරණ ගන්නවද? කෝප් කමිටියෙන් කියපු තීරණ ක්‍රියාත්මක වෙලා තියෙනවද? නැහැ. එහෙනම් මේ තීරණය යලි සලකා බැලීමට මේ සභාවට අයිතියක් තියෙනවා කියන එකයි කියන්නේ.